ජනාධිපතිතුමායි තුමාගේ බලතල පාවිච්චි කරලා අලිමිදු විසුරුව හරින්නේ කල්යල් බලලා අපිට වාසි වේලාවකට තියෙන නිසා අගෝස්තු 10 18 වෙනිදා වෙනකොට ජනාධිපතිතුමාම අලුත් ආණ්ඩුවේ මුදල් ඇමතිතුමා යටතට ශ්‍රී ලංකා මහ බැංකුව අරගෙන ඒ මුදල් ඇමතිතුමාගේ නිර්දේශය මත අර්ජුන මහේන්ද්‍රන්ව අපි අයින් කරනවා විතරක් නෙවෙයි නීති ඉදිරියටත් ගේනවා. ගේන ගමන්ම අයදුන මහේන්ද්‍රන් මෙතුමාට නීත්‍යානුකූල නොවන විදිහට පත්වීම් දුන්න අයවත් නීති ඉදිරියට ගේන්න වෙයි. බටලන්ද කොමිෂම වගේ ඒක කොමිෂමකට පමණක් සීමා කරන්නේ නැතුව.